பஞ்ச உபாதான ஸ்கந்த பிலிபந்து கொட்டசு புனச்ச பரம்பிக்கவே பிக்கு தம்மேசு தம்மானு பசி விஹரதி பஞ்சசு உபாதான கந்தேசு கதஞ்ச பிக்கவே பிக்கு தம்மேசு தம்மானு பசி விஹரதி பஞ்சசு உபாதான கந்தேசு இத பிக்கவே பிக்கு இதி ரூபம் இதி ரூபஸ்ய சமுதயோ இதி ரூபஸ்ய அத்தங்கமோ இதி வேதனா இதி வேதனாய சமுதயோ இதி வேதனாய அத்தங்கமோ இதி சஞ்ஞா இதி சஞ்ஞாய சமுதயோ இதி சஞ்ஞாய அத்தங்கமோ இதி சங்காரா இதி சங்காரானம் சமுதயோ இதி சங்காரானம் அத்தங்கமோ இதி விஞ்ஞானம் இதி விஞ்ஞானஸ்ய சமுதயோ இதி விஞ்ஞானஸ்ய அத்தங்கமோதி பத அர்த்த புனச்ச பரம் யலி வெனத் பாவனாவா கியமி பிக்கவே பின்வத் மகனினி பிக்கு சத்தர்மே அவபோத கருண கமதி பிக்ஷுவ தம்மேசு தர்மயான் கெரிஹி தம்மானு பசி ஏ தர்மயான் பிலிபந்த யதாசுபாவே அவபோதேன் தகிமி விஹரதி வாசய கரை பஞ்சசு உபாதான கந்தேசு பஞ்ச உபாதான ஸ்கந்த நம் உ கதஞ்ச கெசேத பிக்கவே பின்வத் மகனினி பிக்கு பிக்ஷுவ தம்மேசு தர்மயான் கெரிஹி தம்மானு பசி ஏ தர்மயான் பிலிபந்த யதாசுபாவே அவபோதேன் தகிமி விஹரதி வாசய கராய் பஞ்சசு உபாதான கந்தேசு பஞ்ச உபாதான ஸ்கந்த நம் உ இத மே கருணிஹிலா பிக்கவே பின்வத் மகனினி பிக்கு பிக்ஷுவ இதி மே ஆகார வே ரூபங் சதர மகாபூத்தியன்கின் ஹட்டகத் ரூபய இதி மே ஆகார வே ரூபஸ் எம ரூபயன் முல் கொட்ட கென சமுதயோ சன்சாரே பவத்ம ஹட்டகனீம இதி மே ஆகார வே ரூபஸ் சன்சாரே பவத்ம சகஸ்கல எம ரூபேஹி அத்தங்கமு ஹேது பிரத்யரஹிதவீமின் அபாவேட பத்வீம இதி மே ஆகார வே வேதனா ஸ்பர்ஷன் ஹடகத் வேதனாவ இதி மே ஆகார வே வேதனாய எம வேதனா முல்கொட சமுதயோ சன்சாரே பவத்ம எனம் ஹட்டகனீம இதி மே ஆகார வே வேதனாய சன்சாரே பவத்ம சகஸ்கல வேதனா வெஹி அத்தங்கமோ ஹேது பிரத்ய ரஹித வீமின் அபாவேட பத்வீம இதி மே ஆகார வே சஞ்ஞா ஸ்பர்ஷேன் ஹடகத் சஞ்ஞாவ எனம் அருமுனு ஹந்துனா கெனீம இதி மே ஆகார வே சஞ்ஞாய எம அரமுனு ஹந்துனா கெனீம முல்கொட்ட சமுதயோ சன்சாரே பவத்ம ஹடகனீம இதி மே ஆகார வே சஞ்ஞாய சன்சாரே பவத்ம சகஸ்கல எம அரமுனு ஹந்துனா கெனீம அத்தங்கமோ ஹேது பிரத்யரஹித வீமேன் அபாவேட பத்வீம இதி மே ஆகார வே சங்காரா ஸ்பர்ஷேன் ஹடகத் வேதனாவதுரின் விபாக விதீம பினிச கர்ம சகஸ்வீம சன்ஸ்கார இதி மே ஆகார வே சங்காரானம் எம சன்ஸ்கார முல்கொட்ட சமுதயோ சன்சாரே பவத்ம ஹடகனீம இதி மே ஆகார வே சங்காரானம் சன்சாரே பவத்ம சகஸ்கல எம சன்ஸ்காரயன் அத்தங்கமோ හේතු ප්‍රත්‍ය රහිත වීමෙන් අභාවයට පත්වීම. ඉති මේ ආකාර වේ. විඤ්ඤාණං නාම රූප නිසා හටගත් විඤ්ඤාණය. ඉති මේ ආකාර වේ. විඤ්ඤාණස්ස එම විඤ්ඤාණය මුල් කොට. සමුදයෝ සංසාරේ පැවැත්ම හට ගැනීම. ඉති මේ ආකාර වේ. විඤ්ඤාණස්ස සංසාරේ පැවැත්ම සකස් කළ එම විඤ්ඤාණය. අත්තංගමෝ හේතු ප්‍රත්‍ය රහිත වීමෙන් අභාවයට පත්වීම. පද ගැලපීම. පින්වත් මහණෙනි, යලි වෙනත් භාවනාවක් කියමි. පංච උපාදානස්කන්ධ නම් වූ ධර්මයන් කෙරෙහි ඒ ධර්මයන් පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. පින්වත් මහණෙනි, භික්ෂුව පංච උපාදානස්කන්ධ නම් වූ ධර්මයන් කෙරෙහි ඒ ධර්මයන් පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරන්නේ කෙසේද? පින්වත් මහණෙනි, මේ කරුණෙහිලා භික්ෂුව සතර මහා භූතයන්ගෙන් හටගත් රූපය මේ ආකාර වේ. එම රූපයන් මුල් කොට සංසාරයේ පැවැත්ම හට ගැනීම මේ ආකාර වේ. සංසාරයේ පැවැත්ම සකස් කළ එම රූපේහි හේතු ප්‍රත්‍ය රහිත වීමෙන් අභාවයට පත්වීම මේ ආකාර වේ යයි මනා කොට දැනගනි. ස්පර්ශයෙන් හටගත් වේදනාව මේ ආකාර වේ. එම වේදනාව මුල් කොට සංසාරයේ පැවැත්ම හට ගැනීම මේ ආකාර වේ. සංසාරයේ පැවැත්ම සකස් කළ වේදනාවෙහි හේතු ප්‍රත්‍ය රහිත වීමෙන් අභාවයට පත්වීම මේ ආකාර වේ යයි මනා කොට දැනගනි. ස්පර්ශයෙන් හටගත් සංඥාව එනම් අරමුණු හඳුනා ගැනීම මේ ආකාර වේ. එම අරමුණු හඳුනා ගැනීම මුල් කොට සංසාරයේ පැවැත්ම හට ගැනීම මේ ආකාර වේ. සංසාරයේ පැවැත්ම සකස් කළ එම අරමුණු හඳුනා ගැනීම හේතු ප්‍රත්‍ය රහිත වීමෙන් අභාවයට පත්වීම මේ ආකාර වේ යයි මනා කොට දැනගනි. ස්පර්ශයෙන් හටගත් චේතනාව තුළින් විපාක මිදීම් පිණිස කර්ම රැස්වීම සංස්කාර මේ ආකාර වේ. එම සංස්කාර මුල් කොට සංසාරයේ පැවැත්ම හට ගැනීම මේ ආකාර වේ. සංසාරයේ පැවැත්ම සකස් කළ එම සංස්කාරයන් හේතු ප්‍රත්‍ය රහිත වීමෙන් අභාවයට පත්වීම මේ ආකාර වේ යයි මනා කොට දැනගනි. නාම රූප නිසා හටගත් විඥාණය මේ ආකාර වේ. එම විඥාණය මුල් කොට සංසාරයේ පැවැත්ම හට ගැනීම මේ ආකාර වේ. සංසාරයේ පැවැත්ම සකස් කළ එම විඥාණය හේතු ප්‍රත්‍ය රහිත වීමෙන් අභාවයට පත්වීම මේ ආකාර වේ යයි මනා කොට දැනගනි. විස්තර. පංච උපාදානස්කන්ධයන් පිළිබඳව ඉතා පරිපූර්ණ වශයෙන් අවබෝධයක් ඇතිකර ගත හැකි ආකාරයේ විස්තර සද්ධර්මයේ ඉතා පැහැදිලිව දක්නට ලැබේ. පින්වත් මහණෙනි, අවබෝධ ඥානයක් තුළින් ඉතාම පැහැදිලි ලෙස කෙලෙස් ප්‍රහාණය වන පරිදි පූර්ණ වශයෙන් තේරුම් ගත යුතු පරිඤ්ඤය දය කුමක්ද? එනම් මේ පංච උපාදානස්කන්ධයන්ය. මහා සලායතනික සුත්ත මජ්ඣිම නිකාය. පින්වත් මහණෙනි, පරම සත්‍ය වශයෙන් අවබෝධ කළ යුතු දුක කුමක්ද? එනම් මේ පංච උපාදානස්කන්ධයයි. කන්ද සුත්ත සංයුක්ත නිකාය. සාමාන්‍යයෙන් පංච උපාදානස්කන්ධයන් විස්තර කරන තැන්වලදී සමුදය යන වචනය හට ගැනීම හැටියටත් අත්තංගමය අස්තංගමය යන වචනය අභාවයට පත්වීම හැටියටත් ය අප තේරුම්ගෙන තිබෙන්නේ. එහෙත් සද්ධර්මය තුළින් ඒ කරුණු මනාව ඉගෙන ගැනීමේදී ඊට වඩා පරම ගම්භීර අර්ථයකින් සමුදය අත්තංගමය යන වචන බුදුරජාණන් වහන්සේ අපට කියා දුන් බව දැන් දැක්ක හැකිය. පින්වත් මහණෙනි, මේ චිත්ත සමාධිය ඉතා හොඳින් දියුණු කරන්න. එවිට පින්වත් මහණෙනි, එසේ සමාධිය හොඳින් සකස් කරගත් භික්ෂුවට ජීවිතයේ සැබෑම වූ තත්වය ඒ ආකාරයෙන්ම දැකිය හැකිය. ජීවිතයේ සැබෑම වූ තත්වය හැටියට ඔහු දකින්නේ කුමක්ද? රූපේ සමුදයත් අස්තංගමයත් වේදනාවේ සමුදයත් අස්තංගමයත්ය සංඥාවේ සමුදයත් අස්තංගමයත්ය සංස්කාරවල සමුදයත් අස්තංගමයත්ය විඥානයේ සමුදයත් අස්තංගමයත්ය. පින්වත් මහණෙනි, කුමක්ද මේ රූපේ වේදනාවේ සංඥාවේ සංස්කාරයන්ගේ විඥානයේ සමුදය? පින්වත් මහණෙනි, මෙකරුණෙහිලා භික්ෂුව රූපය වේදනා සංඥා සංස්කාර විඥාන මමය මාගේය මාගේ ආත්මය වශයෙන් පිළිගනි. එහි හොඳ කියයි. එය කැමැත්තෙන් වැළඳගෙන සිටි. මෙසේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන මමය මාගේය මාගේ ආත්මය වශයෙන් පිළි අරගෙන එහි හොඳ කියන එය කැමැත්තෙන් වැළඳගෙන සිටින තැනැත්තාහට ඒ කෙරෙහි ආශාව උපදී. මෙසේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කෙරෙහි යම් ආශාවක් ඇද්ද, ඒ ආශාව ක්‍රියාකාරී බලවේගයක් බවට පත්වේ. යා රූපේ නන්දි තදුපාදානං, මෙසේ ආශාව ක්‍රියාකාරී බලවේගයක් බවට පත්වීම නිසා කාම භවයේහි හෝ රූප භවයේහි හෝ අරූප භවයේහි විපාක විඳීම පිණිස කර්ම සකස් වේ. තස්ස උපාදාන පච්චයෝ භවෝ හෝති, භවයේහි විපාක විඳීම පිණිස කර්ම සකස් වීමෙන් ඉපදීම සිදුවේ. ඉපදීම නිසා ජරා ජීර්ණ වීම, මරණයට පත්වීම, ශෝක වැළපීම්, දුක් දොම්නස්, උපායාස හටගනිත්. මේ ආකාරයෙනි මේ සමස්ත දුක් ජාලයම හටගන්නේ. පින්වත් මහණෙනි, මෙය වනාහි රූපයේ වේදනාවේ සංඥාවේ සංස්කාරයන්ගේ විඥානයේ සමුදයයි. සමාධි භාවනා සුත්ත සංයුක්ත නිකාය. එවිට සමුදය යනු මේ ජීවිත පැවැත්ම නම් වූ සංසාරයේ පැවැත්ම සකස් වීම හැර වෙන කුමක්ද? එම නිසා සමුදය යනුවෙන් අදහස් කරන දෙය අප පැහැදිලි ලෙස තේරුම් ගත යුතුය. ඊළඟට අස්තංගමය අභාවයට පත්වීම බුදුරජාණන් වහන්සේ විස්තර කර දෙන්නේ කෙසේදැයි සොයා බලමු. පින්වත් මහණෙනි, මේ රූපයේ වේදනාවේ සංඥාවේ සංස්කාරයන්ගේ විඥානයේ අස්තංගමය හෙවත් අභාවයට යාම යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙකරුණෙහිලා භික්ෂුව අවබෝධඥානයක් තුළින් කෙලෙසුන් ප්‍රහාණ වී යන පරිදි යථාර්ථයේ දැක්ම නිසා රූප වේදනා සංඥා සංස්කාර විඥාන මමය මාගේය මාගේ ආත්මය වශයෙන් නොපිළිගනි. එහි හොඳ නොකියයි. එය කැමැත්තෙන් නොවැළඳ ගනි. එය නොපිළිගෙන සිටින, එහි හොඳ නොකියන, එය කැමැත්තෙන් නොවැළඳ ගන සිටින ඔහුට රූප වේදනා සංඥා සංස්කාර විඥාන කෙරෙහි තිබුණා වූ යම් ආශාවක් ඇද්ද එය නිරුද්ධ වෙයි. මෙසේ ආශාව නිරුද්ධ වීම නිසා ඔහුට එය ක්‍රියාකාරී බලයක් බවට පත්වීමේ ස්වභාවය නිරුද්ධ වී යයි. තස්ස නන්දි නිරෝධා උපාදාන නිරෝධෝ. එසේ ආශාව ක්‍රියාකාරී බලයක් බවට පත්වීමේ ස්වභාවය නිරුද්ධ වීම නිසා කාම භව, රූප භව, අරූප භවයෙහි විපාක විඳීම පිණිස කර්ම සකස් නොවී යයි. උපාදාන නිරෝධෝ භව නිරෝධෝ. මෙසේ භවය නිරුද්ධ වීම නිසා උපතක් සකස් නොවේ. කවර හෝ භවයක උපතක් සකස් නොවීම නිසා ජරා ජීර්ණ වීම, මරණයට පත්වීම, ශෝක, වැළපීම්, දුක් දොම්නස්, උපායාස නිරුද්ධ වී යයි. මේ ආකාරයට පැතිර පවත්නා මහත් වූ දුක්ඛ ජාලය නිරුද්ධ වේ. පින්වත් මහණෙනි, රූපේ, වේදනාවේ, සංඥාවේ, සංස්කාරයන්ගේ, විඥානයේ අස්තංගමය අභාවයට පත්වීම යනු මෙයයි. සමාධි භාවනා සුත්ත සංයුක්ත නිකාය. එසේනම් අස්තංගමයට පත්වීම නිකම්ම නිකං අභාවයට පත්වීමක්, වෙනස් වී යෑමක්, වෙනසී යෑමක් නොවේ. මුළුමනින්ම සාංසාරික පැවැත්ම සකස් නොවීමෙන් අභාවයට පත්වීමකි. හොඳයි. එසේ නම් දැන් විමසා බැලිය යුත්තේ පංච උපාදානස්කන්ධයන්ට ස්කන්ධ කියන්නේ කුමන කරුණක් නිසාද කියාය. මේ පිළිබඳව අපගේ ශාස්ත්‍රු වූ බුදුරජාණන් වහන්සේගෙන් එක් දිනක් මෙසේ විමසීය. භාග්‍යවත් බුදුරජාණන් වහන්ස මේ පංච උපාදානස්කන්ධයන්ට ස්කන්ධ කියා කියන්නේ කුමන කරුණක් නිසාද? පින්වත් භික්ෂුව, ඔය පංච උපාදානස්කන්ධයන්ට ස්කන්ධ කියා කියන්නේ මෙන්න මේ කරුණ නිසායි. එනම් නිරුද්ධ වී විපර්යාසයට පත් වී ගිය අතීත ඌද, හට නොගත් පහළ නො වූ අනාගතය ඌද, හටගත් පහළ වූ වර්තමාන ඌද තමාගේ යැයි සලකන්නා වූ ආධ්‍යාත්ම හෝ තමාගෙන් බාහිර ලෙස සලකන්නා වූ බාහිර හෝ ගොරෝසු වූ ඕලාරික හෝ සියුම් වූ එනම් සුකුම හෝ ලාමක ස්වරූපයෙන් පවත්නා වූ හීන හෝ උසස් ස්වරූපයෙන් පවත්නා වූ ප්‍රණීත හෝ දුරින් පවත්නා වූ හෝ ළඟින් පවත්නා වූ හෝ යම් රූපයක් ඇද්ද ඒ රූපස්කන්ධය නමින් හඳුන්වනු ලැබේ. යම් කිසි වේදනාවක් ඇද්ද එය වේදනාස්කන්ධය නමින් හඳුන්වනු ලැබේ. යම් කිසි අරමුණු හඳුනා ගැනීමක් ඇද්ද එය සංඥාස්කන්ධ නමින් හඳුන්වනු ලැබේ. යම් කිසි සංස්කාරයක් ඇද්ද එය සංස්කාරස්කන්ධ නමින් හඳුන්වනු ලැබේ. යම් කිසි විඥානයක් ඇද්ද එය විඥානස්කන්ධය නමින් හඳුන්වනු ලැබේ. පුන්නමාසුත්ත සංයුක්ත නිකාය. මෙයින් ඉතාම පැහැදිලි ලෙස එක් දෙයක් පෙනේ. ස්කන්ධය යන වචනයට ගොඩක්, රාශියක්, සමූහයක් යන අදහස් භාවිතා කරන නමුත් එහි සැබෑ අර්ථය එය නොවන බවයි. එසේනම් ස්කන්ධ යන වචනේ ඊට අදාළ නිවැරදි අර්ථය අතීත, අනාගත, වර්තමාන යන කාලය හා ආධ්‍යාත්ම, බාහිර, ගොරෝසු, සියුම්, හීන, ප්‍රණීත, දුර, ළඟ යන ප්‍රණීත අවකාශය තුළ පැවැත්ම වශයෙන් අපට පැහැදිලිව තෝරා බේරාගත හැක. එසේනම් කාලය හා අවකාශය තුළ පවත්නා මේ ස්කන්ධයන්ගේ සකස් වීමට උපකාරීව තිබෙන්නේ කවර දෙයක්දැයි විමසා බැලිය යුතුය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ රූපස්කන්ධය කියා දෙයක් සකස් වුණේ කුමන කරුණක් නිසාද? වේදනාස්කන්ධය කියා දෙයක් සකස් වුණේ කුමන කරුණක් නිසාද? සංඥාස්කන්ධය කියා දෙයක් සකස් වුණේ කුමන කරුණක් නිසාද? සංස්කාරස්කන්ධය කියා දෙයක් සකස් වුණේ කුමන කරුණක් නිසාද? විඤ්ඤාණස්කන්ධය කියා දෙයක් සකස් වුණේ කුමන කරුණක් නිසාද? පින්වත් භික්ෂුව, සතර මහා භූතයන් නිසාය රූපස්කන්ධය කියා දෙයක් සකස් වුණේ. ස්පර්ශය නිසාය වේදනාස්කන්ධය කියා දෙයක් සකස් වුණේ. ස්පර්ශය නිසාය සංඥාස්කන්ධය කියා දෙයක් සකස් වුණේ. ස්පර්ශය නිසාය සංස්කාරස්කන්ධය කියා දෙයක් සකස් වුණේ. නාම රූප නිසාය විඤ්ඤාණස්කන්ධය කියා දෙයක් සකස් වුණේ. පුන්නමාසුත්ත සංයුක්ත නිකාය. තමාගේ සලකාගෙන අනන්ත සසරක් ගෙවාගෙන පැමිණි මේ ජීවිතය ගැනය බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධයක් තුලින් අපට පහදා දෙනු ලබන්නේ. අවබෝධ කරගත නොහැකි පරිදි හාත්පසින්ම අවිද්‍යාවෙන් වැසී පැවැත්ම පුදුම සහගතය. ඒ බව හොඳින් වැටහි යන්නේ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ශ්‍රීමත් බුද්ධ වචනය උස්සේ නුවණින් සලකා බලන විටය. පංච උපාදානස්කන්ධයන්ගේ යථා ස්වභාවය හරියාකාර ලෙස කෙලෙසුන් ප්‍රහාණ වී යන පරිදි අවබෝධ කර ගැනීමට හැකි වුවහොත් මේ සාංසාරික ප්‍රශ්නය සදහටම විසඳී යනු ඇත. මේ පංච උපාදානස්කන්ධයන් පවතින්නේ වෙන් වෙන්ව නොවේ. මේ වනාහි එකට පවතින සංයුතියකි. ඒ බව සද්ධර්මයේ සඳහන් වන්නේ මෙසේය. පින්වත් මහණෙනි, නොකැඩුණු කුණු නො වූ අවසුලං ආදියෙන් විනාශ නො වූ හොඳ සාරවත් පැල හටගැනීමේ ශක්තිය තිබෙන බීජ වර්ග තිබේ නම්, ජලයක් තිබේ නම්, එවිට මේ බීජ වර්ග රෝපණය කළ විට හොඳින් පැලවෙනවා නොවේද? එසේ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස. පින්වත් මහණෙනි, අන්න ඒ ආකාරයෙන් මෙය දත යුතුය. එනම් මේ විඤ්ඤාණයේ පැවැත්මට උපකාරී වන කරුණු සතර රූප, වේදනා, සංඥා, සංස්කාර චතස්සෝ විඤ්ඤාණත්තිතියෝ පොළව වශයෙන් සැලකිය හැකිය. එමෙන්ම පින්වත් මහණෙනි, ආශ්වාදයෙන් ඇලීම නම් වූ නන්දි රාගය ජලය වශයෙන් සැලකිය හැකිය. ආහාර සහිත විඥාණය අර සාරවත් බීජ වර්ග වශයෙන් සැලකිය යුතුය. පින්වත් මහණෙනි, විඥාණය පැවතුනහොත් පවතින්නේ රූපේහි බැසගෙනය. රූපය මූලික කාරණය කොටය. රූප ආරම්මණං රූපේ පිහිටාය. වේදනාවේ බැසගෙනය. වේදනාව මූලික කාරණය කොටය. වේදනාරම්මණං වේදනාවෙහි පිහිටාය. අරමුණු හඳුනා ගැනීමෙහි බැසගෙනය. අරමුණු හඳුනා ගැනීම මුල් කොටය. සංඥාරම්මණං අරමුණු හඳුනා ගැනීමෙහි පිහිටාය. කාම, රූප, අරූප භවයේහි විපාක මිදීම පිණිස කර්ම රැස්සෙන පරිදි සකස් වන චේතනා එනම් සංස්කාරයන්හි බැසගෙනය. සංස්කාර මූලික කාරණය කොටය. සංස්කාරයන්හි පිහිටාය. එසේ පවතින විඥාණය ආශාව නම් වූ ජලයෙන් තෙත් වෙමින් වැඩි විපුල බවට පත්වේ. පින්වත් මහණෙනි, ඉදින් යම් කෙනෙක් කීවොත් මම වනාහි රූපයෙන් තොරව, වේදනාවෙන් තොරව, සංඥාවෙන් තොරව, සංස්කාරවලින් තොරව, විඥානයේ පැමිණීමක් ගැන හෝ යාමක් ගැන හෝ චුතවීමක් ගැන හෝ උපත ලැබීමක් ගැන හෝ වැඩීමක්, වඩා හොඳින් වැඩීමක්, විපුල බවට පත්වීමක් ගැන හෝ ප්‍රකාශ කරන්නෙමි කියා එය කිසිසේත් විය හැකි දෙයක් නොවේ. පින්වත් මහණෙනි, රූප ධාතුව රූපස්කන්ධය කෙරෙහි භික්ෂුවගේ රාගය යම් කලෙක ප්‍රහීන වෙයිද, එවිට රාගයේ ප්‍රහාණය නිසා විඥානයේ පැවැත්ම සඳහා රූපය මූලික කාරණයක් වශයෙන් තිබෙන බල පැවැත්වීම සිඳී යයි. වෝචිච්චති ආරම්මණ, එනිසා විඥානයේ පැවැත්ම නැති වී යයි. වේදනා ධාතුව වේදනා ස්කන්ධය කෙරෙහි, සංඥා ධාතුව සංඥා ස්කන්ධය කෙරෙහි, සංස්කාර ධාතුව සංස්කාර ස්කන්ධය කෙරෙහි, විඥාන ධාතුව විඥාන ස්කන්ධය කෙරෙහි, භික්ෂුවගේ රාගය යම් කලෙක ප්‍රහීන වෙයිද, එවිට රාගයේ ප්‍රහාණය නිසා විඥානයේ පැවැත්ම සඳහා විඥානයේම මූලික කාරණයක් වශයෙන් තිබුණ බල පැවැත්වීම සිඳී යයි. වොච්චිච්චති ආරම්මණං, එනිසා විඥානයේ පැවැත්ම නැති වී යයි. එහෙයින් භවය පිණිස සකස් වීමක් නොමැති, නොවැඩෙන භව පැවැත්මේ නොපිහිටි විඥානය භවයෙන් මිදුනේ වෙයි. භවයෙන් මිදීම නිසා විමුක්තියේ සිටියේ වේ. විමුක්තියට පත් වූ හේයින් ලෝතුරු සැනසීම ලබයි. ලෝකයෙන් එතර වීම නිසා සැනසීම ඇති කල්හි කැළඹීමක් නැත. කැළඹීමකින් තොරව තමා තුළම පිරිනිවී යයි. උපතක සකස් වීම, ක්ෂය වීම කීනා ජාති, පාරිශුද්ධ ජීවිතයේ ඵල නෙලන ලදී. වසිතම් බ්‍රහ්මචරියන්, වැඩිය යුතු උතුම් ආර්ය මාර්ගය වඩා නිම කරන ලදී. කතං කරණීයං, විමුක්තිය පිණිස කළ යුතු වෙන කිසිවක් නැතැයි තමාම මනාකොට දැනගනි. නාපරං ඉත්තත්තායාති පජානාති, බීජසුත්ත සංයුක්ත නිකාය. කරුණු මෙසේ හේයින් පංච උපාදාන ස්කන්ධය පිළිබඳ යථාබෝධය ඇති කර ගැනීමේ සියලු අවස්ථාව හිමි වී ඇත්තේ තථාගත ශ්‍රාවකයාට පමණි. ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති, බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති, අජ්ජත්ත බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. පද අර්ථ ඉති මේ ආකාරයෙන්, අජ්ජත්තං වා තමගේ යයි සලකනු ලබන, ධම්මේසු පංච උපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි, ධම්මානුපස්සී එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින්, විහෙරති වාසය කරයි, බහිද්ධා වා තමාගෙන් බාහිර අනුන්ගේ යයි සලකනු ලබන, ධම්මේසු පංච උපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි, ධම්මානුපස්සී එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින්, විහෙරති වාසය කරයි, අජ්ජත්ත බහිද්ධා වා තමාගේ යයි සලකනු ලබන්නා ඌද, තමාගෙන් බාහිර අනුන්ගේ යයි සලකනු ලබන්නා ඌද, ධම්මේසු පංච උපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි, ධම්මානුපස්සී එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින්, විහෙරති වාසය කරයි. පද ගැලපීම, මේ ආකාරයෙන් තමාගේ යයි සලකනු ලබන පංච උපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි, එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. තමාගෙන් බාහිර අනුන්ගේ යයි සලකනු ලබන පංච උපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි, එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. තමාගේ යැයි සලකනු ලබන්නා වූද තමන්ගෙන් බාහිර අනුන්ගේ යැයි සලකනු ලබන්නා වූද පංච උපාදාන ස්කන්ධ ධර්මයන් කෙරෙහිම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. පද අර්ථ. සමුදය ධම්මානුපස්සීවා හේතුප්‍රත්‍ය සහිතව පංච උපාදානස්කන්ධ ධර්මයන් හටගන්නා ආකාරයේද අවබෝධයෙන් දකිමින් ධම්මේසු ධම්මානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. වය ධම්මානුපස්සීවා එම හේතු ප්‍රත්‍යයන්ගේ නැසී යාමෙන් පංච උපාදානස්කන්ධ ධර්මයන් නැසී යන ආකාරයේද අවබෝධයෙන් දකිමින් ධම්මේසු ධම්මානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. සමුදය වය ධම්මානුපස්සීවා හේතුප්‍රත්‍ය සහිතව පංච උපාදානස්කන්ධ ධර්මයන් හටගන්නා ආකාරයද එම හේතුප්‍රත්‍යයන්ගේ නැසී යෑමෙන් පංච උපාදානස්කන්ධ ධර්මයන් නැසී යන ආකාරයද අවබෝධයෙන් දකිමින් ධම්මේසු ධම්මානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. පද ගැලපීම. මෙසේ හේතු ප්‍රත්‍ය සහිතව පංච උපාදානස්කන්ධ ධර්මයන් හටගන්නා ආකාරයේද අවබෝධයෙන් දකිමින් ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. එම හේතු ප්‍රත්‍යයන්ගේ නැසී යාමෙන් පංච උපාදානස්කන්ධ ධර්මයන්ද නැසී යන ආකාරයේද අවබෝධයෙන් දකිමින් ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. හේතුප්‍රත්‍ය සහිතව පංච උපාදානස්කන්ධ ධර්මයන් හටගන්නා ආකාරයේද එම හේතුප්‍රත්‍යයන්ගේ නැසී යෑමෙන් පංච උපාදානස්කන්ධ ධර්මයන් නැසී යන ආකාරයේද අවබෝධයෙන් දකිමින් ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. අත්ති ධම්මාතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. යාව දේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරති. නච කිංචි ලෝකේ උපාදීයති. ඒවං පිකෝ භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු උපාදානස්කන්ධේසු. පද අර්ථ. අත්ති ධම්මාතිවා හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ පංච උපාදානස්කන්ධ ධර්මයන් ඇතැයි. පනස්ස සද්ධර්මය අවබෝධ කරනු කැමති භික්ෂුව හට. සති පංච උපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි මනාව යොමු කළ සිහිය. පච්චපට්ඨිතා හෝති බලවත්ව පිහිටියේ වෙයි. යාව දේව එසේ පංච උපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි බලවත්ව පිහිටි සිත තව දුරටත්. ඥාන මත්තාය අවබෝධඥානය පිරිසිදු වීම පිණිසද. පතිස්සති මත්තාය බලවත්ව සතිය දියුණු වීම පිණිසද පවතී. අනිස්සිතෝච මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් පංච උපාදානස්කන්ධ ධර්මයන් මමය මාගේය මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කරනුගෙන විහෙරති වාසය කරයි. නච කිංචි ලෝකේ උපාදීයති. ලෝකේ කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කරනුගනි. ඒවම්පිකෝ මේ ආකාරයෙන්ද භික්ඛවේ පින්වත් මහණෙනි භික්ඛු භික්ෂුව ධම්මේසු ධර්මයන් කෙරෙහි. ධම්මානුපස්සී ධම්මානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. පංචසු උපාදානස්කන්ධේසු පංච උපාදානස්කන්ධයන් නම් වූ. පද ගැලපීම. සද්ධර්මය අවබෝධ කරනු කැමති භික්ෂුව හට මේ ආකාරයට සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ පංච උපාදානස්කන්ධ ධර්මයන් ඇතැයි පංච උපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි මනාව යොමු කළ සිහිය බලවත්ව පිහිටියේ වෙයි. එසේ පංච උපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි බලවත්ව පිහිටි සිත තව දුරටත් අවබෝධඥානය පිරිසිඳ වීම පිණිසද බලවත්ව සතිය දියුණු වීම පිණිසද පවති. මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් පංච උපාදානස්කන්ධ ධර්මයන් මමය, මාගේය, මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කර නොගෙන වාසය කරයි. ලෝකේ කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කර නොගනී. පින්වත් මහණෙනි, මේ ආකාරයෙන්ද භික්ෂුව පංච උපාදානස්කන්ධයන් නම් වූ ධර්මයන් කෙරෙහි ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. කන්ද පබ්බං නිට්ඨිතං. පංච උපාදානස්කන්ධයේ මුල් කොට කෙරෙන භාවනා කොටස නිමාවිය. ආයතන පිළිබඳ කොටස. පුනච පරම්බික්කවේ බික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු. කතංච බික්කවේ බික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු. පදාර්ථ. පුනච පරං වෙනත් භාවනාවක් කියමි. භික්ඛවේ පින්වත් මහණෙනි, භික්ඛු භික්ෂුව ධම්මේසු ධර්මයන් කෙරෙහි ධම්මානුපස්සී එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති වාසය කරයි. චසු සය කෙරෙහි අජ්ජත්තික තමාගේ යයි සලකනු ලබන්නා වූත්. බාහිරේසු අනුන්ගේ යයි සලකනු ලබන්නා වූත්. ආයතනේසු සාංසාරික පැවැත්ම සකස් කරන තැන්. කතංච කෙසේද භික්කවේ පින්වත් මහණෙනි, භික්ඛු භික්ෂුව ධම්මේසු ධර්මයන් කෙරෙහි ධම්මානුපස්සී එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති වාසය කරන්නේ. චසු සය කෙරෙහි අජ්ජත්තික තමාගේ යයි සලකනු ලබන්නා වූත්. බාහිරේසු අනුන්ගේ යයි සලකනු ලබන්නා වූත්. ආයතනේසු සාංසාරික පැවැත්ම සකස් කරන තැන්. පද ගැලපීම. වෙනත් භාවනාවක් කියමි. පින්වත් මහණෙනි, භික්ෂුව තමාගේ යයි සලකනු ලබන්නා වූත් අනුන්ගේ යයි සලකනු ලබන්නා වූත් සාංසාරික පැවැත්ම සකස් කරන තැන් සය කෙරෙහි එම ධර්මයන් කෙරෙහි එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. පින්වත් මහණෙනි, භික්ෂුව තමාගේ යයි සලකනු ලබන්නා වූත් අනුන්ගේ යයි සලකනු ලබන්නා වූත් සාංසාරික පැවැත්ම සකස් කරන තැන් සය කෙරෙහි එම ධර්මයන් කෙරෙහි එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරන්නේ කෙසේද? ඉද භික්ඛවේ භික්ඛු చక్కుంచ పజానాతి రూపే చ పజానాతి యంచ తదుభయం పటిచ్చ ఉప్పజ్జతి సంయోజనం తంచ పజానాతి యతాచ అనుపన్నస్ సంయోజనస్ ఉప్పాదో హోతి తంచ పజానాతి యతా చ ఉప్పన్నస్ సంయోజనస్ పహానం హోతి తంచ పజానాతి యతా చ పహీనస్ సంయోజనస్ ఆయతిం అనుపాదో హోతి తంచ పజానాతి పద అర్థ ఇద మికరుని హిలా భిక్కవే పిన్వత్ మహనిని భిక్కు భిక్షువ చక్కుంచ అసద పజానాతి మనాకొట దనగని రూపేచ దకీమట మూలిక కారణీయ ఉ రూపయంద పజానాతి మనాకొట దనగని యంచ యం ఆకారయక తదుభయం పటిచ్చ అసత్ రూపయద్యన దిక నిసా ఉపజ్జతి హటగన్నే వేద సంయోజన ఆశ్వాదేన్ అలీమనం ఉ బంధనయ తంచ ఏ భవద పజానాతి మేమే ఆకారేన్ నిసా హటగద్దయక్యై మనాకొట దనగని యతాచ యం ఆకారేకిం అనవబోధేకిం కటయుతు కిరీమ నిసా అనుపన్నస్ హట నొగత్తా ఉ సంయోజనస్ ఆశ్వాదేన్ అలీమ నం ఉ బంధనయక ఉప్పాదో హోతి హటగనీమక్ వేద తంచ ఏ బంధనయద్ పజానాతి మేమే కారణానిసా హటగద్దయక్యై మనాకొట దనగని యతాచ యం ఆకారేకిన్ అవబోధ జ్ఞానయక్తులిన్ యథార్థ్య దకీమ నిసా ఉప్పన్నస్ హటగత్తా ఉ సంయోజనస్ ఆశ్వాదేన్ అలీమ నం ఉ బంధనయ పహానం హోతి ప్రహీన వీయైద తంచ ఏ భవద పజానాతి మనాకొట దనగని యతాచ యం ఆకారేకిన్ అవబోధ జ్ఞానయక్ తులిన్ పహీనస్ ప్రహీన వీగ్యా ఉ సంయోజనస్ బంధనయ ఆయతిం మతు కిసి కలెక అనుపాదో హోతి హట నొగన్నే వేద తంచ ఏ భవద పజానాతి మనాకొట దనగని పద గలపీమ పిన్వత్ మహనిని మికరుణిహిలా భిక్షువ అసద మనాకొట దనగని దకీమట మూలిక కారణే ఉ రూపయంద మనాకొట దనగని అసత్ రూపయత్యన దిక నిసా హటగన్నా ఉ యం ఆకారేక ఆశ్వాదేన్ అలీమ నం ఉ బంధనయక్ అద్ద ఏ బంధనయద మేమే కారణానిసా హటగద్దయక్యై మనాకొట దనగని యం ఆకారేకిన్ అనవబోధేన్ కటయుతు కిరీమ నిసా హట నొగత్తా ఉ ఆశ్వాదేన్ అలీమనం ఉ బంధనయక హటగనీమక్ వేద ఏ బంధనయద మేమే కారణానిసా హటగద్దయక్యై మనాకొట దనగని యం ఆకారేకిన్ అవబోధ జ్ఞానయ తులిన్ యథార్థ్య దకీమ నిసా హటగిన తిబునా ఉ ఆశ్వాదేన్ అలీమ నం ఉ బంధనయ ప్రహీన వీయైద ఏ భవద మనాకొట దనగని యం ఆకారేకిన్ అవబోధ జ్ఞానయ తులిన్ ප්‍රහීන වී ගියා වූ බන්ධනය මතු කිසි කලෙක හට නොගන්නේ වේද? ඒ බවද මනාකොට දැනගනි. විස්තර. මේ සද්ධර්ම කොටසේ සඳහන් වන්නේ ආයතන භාවනාවයි. ආයතනය යන පදය විවිධ තේරුම් ඔස්සේ යෙදෙන තැන් ධර්මයේ සඳහන් වේ. මෙහිදී අපට ආයතන යන වචනයට ගත හැකි තේරුම සාංසාරික පැවැත්ම සකස් කරන තැන යන්නයි. එනම් දුකය. ජීවිතයේ හැටියට අප කවුරුත් සලකනු ලබන්නේ මේ ආධ්‍යාත්ම බාහිර ආයතන ගැන බුදුරජාණන් වහන්සේ තුල පැවති අවබෝධඥානය අපට සිහිනින් කිනුදු සිතාගත නොහැකි තරම් විශ්මය ජනකය. ඒ පරිපූර්ණ අවබෝධයෙන් උන්වහන්සේ එතරම්ම පරිපූර්ණ නිසාය. උන්වහන්සේ වදාළ දේශනා නම් වූ ජීවිතය ගැන අත්දැකීම් දෙවි මිනිසුන්ටද පරම සත්‍ය අවබෝධය පිණිස 100%ක්ම උපකාරී වූයේය. ආධ්‍යාත්ම ආයතන හැටියට සැලකෙන ඇස් කන් ආදී ඉන්ද්‍රියන් ගැන එහි යථා තත්වය ගැන පහදා දෙනු ලබන මේ බුද්ධ දේශනාවන් මනා කල්පනාවකින් යුතුව කියවන්න. පින්වත් මහණෙනි, පැරණි කර්මය යනු කුමක්ද? පින්වත් මහණෙනි, මේ ඇස, කන, නාසය, දිව, කය, සිත වනාහි පැරණි කර්මයකි. පුරාණං කම්මං. භව ප්‍රත්‍ම සඳහා විශේෂයෙන් සකස් වූ දෙයකි. අභිසංකතං විපාක විදීම පිණිස කර්ම රැස් කර දෙන චේතනාවෙන් සකස් කළ දෙයකි. අභිසංචේතිතං විදීමක් තුලින් දැනගත යුතු දෙයකි. වේදනීයං දට්ඨබ්බං. එහෙයින් මහණෙනි, මෙයට පුරාණ කර්මයක් යැයි කියනු ලැබේ. කම්මසුත්ත සංයුක්ත නිකාය. පින්වත් මහණෙනි, ඇසක, කනක, නාසයක, දිවක, කයක, සිතක යම් උපතක් වේද, පැවැත්මක් වේද, නිපදවීමක් වේද, පහළවීමක් වේද, එයමනාහි දුකෙහි උපතයි. රෝගයන්ගේ පැවැත්මයි, ජරා ජීර්ණ වීමේ හා මරණයේ පහළවීමයි. උපාදසුත්ත සංයුක්ත නිකාය. පින්වත් මහණෙනි, යමෙක් ඇස හෝ කන හෝ නාසය හෝ දිව හෝ කය හෝ සිත හෝ මමය, මාගේය, මාගේ ආත්මය වශයෙන් පිළිගන්නේ නම් ඔහු පිළිගෙන තිබෙන්නේ දුකයි. යමෙක් පිළිගන්නේ දුක නම් ඔහු දුකින් නිදහස් නොවන්නේ යැයි කියමි. අභිනන්දසුත්ත සංයුක්ත නිකාය. පින්වත් මහණෙනි, මම ඔබට සියල්ල ගැනම කියා දෙන්නෙමි. එය මනාකොට අසන්න. පින්වත් මහණෙනි, කුමක්ද මේ සියල්ල කියා කියන්නේ? ඇසත් රූපයත්ය, කනත් ශබ්දයත්ය, නාසයත් ගන්ධයත්ය, දිවත් රසයත්ය, කයත් පහසත්ය, සිතත් සිතර දැනෙන දේ ධම්මත්ය. මේටයි පින්වත් මහණෙනි සියල්ල කියා කියන්නේ. ඉතින් පින්වත් මහණෙනි, යම් කෙනෙක් මෙසේ කීවොත් මම මේ සියල්ලම ප්‍රතික්ෂේප කොට වෙන සියල්ලක් ගැන ප්‍රකාශ කරන්නෙමි කියා, එය වනාහි ඔහුගේ හුදු වචන මාත්‍රයක්ම වේ. ඒ සියල්ල කුමක්දයි ඇසූ කල්හිද ඔහුට කරුණු ගලපා ගැනීමටද නොහැකි වේ. මහත් වූ වෙහෙසකටම පත්වන්නේම වේ. ඒ කවර හේයින්ද? පින්වත් මහණෙනි, එය ඔහුට විෂය නොවන හේයිනි. සබ්බසුත්ත සංයුක්ත නිකාය. පින්වත් මහණෙනි, ඇස රූප, කන ශබ්ද, නාසය ගන්ධ, දිව රස, කය පහස, සිත සිතර දැනෙන දේ යන මේ සියල්ල පිළිබඳ අවබෝධ ඥානයකින් නොදැන අනමිචානං කෙලෙස් ප්‍රහාණය වන පරිදි එහි යථාර්ථය නොදෙක අපරිජානං ඒ කෙරෙහි ඇල්ම දුරු නොකොට අවිරාජයං ඒ කෙරෙහි ඇල්ම ප්‍රහාණය නොකොට අප්පජ්ජහං දුකින් නිදහස් වීම නම් කළ හැකි දෙයක් නොවේ. අපරිජාන සුත්ත සංයුක්ත නිකාය. පින්වත් මහණෙනි, ඇස නිත්‍ය දෙයකි. යමක් අනිත්‍ය නම් එය දුකක්. දුක තිබෙන්නේ යම් දෙයකද එහි ආත්මයක් නැත. එසේ අනාත්ම වූ ඇස මගේ ය කියා ගත නොහැකි බව, මම වෙමි කියා ගත නොහැකි බව, මගේ ආත්මය කියා ගත නොහැකි බව නම් වූ එහි ඇත්ත තත්වය මනාව දියුණු කරගත් අවබෝධඥානයකින් දැක්ක යුතුය. අච්චත්ත අනිච්ච සුත්ත සංයුක්ත නිකාය. මෙසේ ඇස පමණක් නොවේ, නාසය, කන, දිව, කය, සිත යන ආයතන හයේම ඇත්ත තත්වය අවබෝධඥානයකින් දැක්ක යුතුය. පින්වත් මහණෙනි, රූපද අනිත්‍ය වේ. යමක් අනිත්‍ය නම් එය දුකකි. දුක තිබෙන්නේ යම් දෙයකද එහි ආත්මයක් නැත. එසේ අනාත්ම වූ රූපය, ශබ්ද, ගන්ධ, රස, පහස හා සිතට දැනෙන්නේ මගේ කියා ගත නොහැකි බව, මම වෙමි කියා ගත නොහැකි බව, මගේ ආත්මය කියා ගත නොහැකි බව නම් වූ එහි ඇත්ත තත්වය මනාව දියුණු කරගත් අවබෝධඥානයකින් දැක්ක යුතුය. බාහිර අනිච්ච සුත්ත සංයුක්ත නිකාය. මේ ආයතන නිසා හටගන්නේ සංයෝජන යන්නය. එසේනම් ආයතනයන්ගේ යථා තත්වය මෙන්ම එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ ඉතාම පැහැදිලි අවබෝධඥානයක් ඇති කරගත යුතුය. එහෙයින් මහරහත් උතුමන් පවා ධර්ම සාකච්ඡා තුළින් මෙවැනි කරුණු ගැන සවිස්තරව කතා කොට තිබේ. ප්‍රිය ආයුෂ්මත් චාරිපුත්තයන් වහන්ස, මේ සංයෝජන එනම් බන්ධන කියා කියන්නේ කුමකටද? ඇසද රූපයට බන්ධනය වන්නේ? එසේත් නැතිනම් රූපයද ඇසට බන්ධනය වන්නේ? කනද ශබ්දයට බැඳී යන්නේ? එසේ නැතිනම් ශබ්දයද කනට බැඳී යන්නේ? නාසයද ගන්ධයට බැඳී යන්නේ? එසේ නැත්නම් ගන්ධයද නාසයට බැඳී යන්නේ? දිවද රසට බැඳී යන්නේ? එසේ නැත්නම් රසයද දිවට බැඳී යන්නේ? කයද පහසට බැඳී යන්නේ? එසේ නැත්නම් පහසද කායට බැඳී යන්නේ? සිතද සිතින් දැනගන්නා දෙයට බැඳී යන්නේ? එසේ නැත්නම් සිතින් දැනගන්නා දෙයද සිතට බැඳී යන්නේ? නැත ප්‍රිය ආයුෂ්මත් කොට්ටිතයනි, ඇස රූපයට බැඳී යන්නේ නැත. රූපය ඇසට බැඳී යන්නේද නැත. ඇසත් රූපයත් නිසා හටගන්නා ආශ්වාදයෙන් ඇලීම හෙවත් ඡන්ද රාගයක් ඇද්ද, අන්න ඒ ඡන්ද රාගයයි එහි ඇති බන්ධනය සංයෝජනං. සිත සිතින් දැනගන්නා දෙයට බැඳී යන්නේ නැත. සිතින් දැනගන්නා දෙය සිතට බැඳී යන්නේද නැත. සිතද සිතින් දැනගන්නා දෙයද නිසා හටගන්නා ආශ්වාදයෙන් ඇලීම හෙවත් ඡන්ද රාගයක් ඇද්ද, අන්න ඒ ඡන්ද රාගයයි එහි ඇති බන්ධනය සංයෝජනං. ප්‍රිය ආයුෂ්මතුනි, කළු ගොණෙකුයි සුදු ගොණෙකුයි තනි කඹයකින් එකට ගැටගසා තිබෙනවා යැයි සිතමු. එවිට යම් කෙනෙක් මේ ගොනුන් දෙස බලා මේ කළු ගුණා සුදු ගුණාට බැඳී සිටින්නේ යයි කියාහෝ මේ සුදු ගුණා කළු ගුණාට බැඳී සිටින්නේ යයි කියාහෝ කීවොත් ඔහුගේ ඒ කියමන තුල සඳහන් වන්නේ සිදු වී ඇති තත්වේද ප්‍රිය ආයුෂ්මතුනි නැත ඒ එහි ඇති තත්වේ නොවේ ආයුෂ්මතුනි අර කළු ගුණා සුදු ගුණාට බැඳී ගියේද නැත සුදු ගුණා කළු ගුණාට බැඳී ගියේද නැත ඒ දෙදෙනාව එකට ගැට ගසා තිබුණ යම් කඹයක් ඇද්ද අන්න ඒ කඹයයි එතන තිබෙන බන්ධනය සංයෝජනය එහෙයින් ප්‍රිය ආයුෂ්මතුනි ඇස රූපයට බැඳී යන්නේද නැත රූපය ඇසට බැඳී යන්නේද නැත ඇසත් රූපය නිසා හටගන්නා ආශ්වාදයෙන් ඇලීම හෙවත් චන්ද රාගයක් ඇද්ද අන්න ඒ චන්ද රාගයයි එතන තිබෙන බන්ධනය ප්‍රිය ආයුෂ්මතුනි යම් හේකින් ඇස රූපයට බැඳී ගියා නම් රූප ඇසට බැඳී ගියා නම් කිසි දවසක මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යුතු උත්තම ජීවිතය අනුගමනය කොට දුකින් නිදහස් වීම කළ නොහැකිය. එහෙයින් ආයුෂ්මතුනි ඇස රූපයට බැඳී නොමැති නිසාම රූප ඇසට බැඳී නොමැති නිසාම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යුතු උත්තම ජීවිතය අනුගමනය කොට දුකින් නිදහස් වීම කළ හැකිය. ප්‍රිය ආයුෂ්මතුනි ඇස රූපයට බැඳී නැති බවත් රූප ඇසට බැඳී නැති බවත් ඒ දෙක නිසා හටගන්නා ආශ්වාදයෙන් ඇලීම නම් වූ චන්ද රාගයම මෙහි බන්ධනය බවත් ඒ තුලින්ද දැනගත යුතුය. ප්‍රිය ආයුෂ්මතුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටද ඇස තිබේ. බුදුරජාණන් වහන්සේ ඇසින් රූපද දකිනසේක. එහෙත් ඒ ඇසත් රූපත් නිසා හටගන්නා ආශ්වාදයක් ඇලීම නම් වූ චන්දරාගය බුදුරජාණන් වහන්සේට නැත. එහෙයින් බුදුරජාණන් වහන්සේ සියලු බන්ධනයෙන් මනාකොට නිදහස් වී ගිය සිතක් ඇතිසේක. එමෙන්ම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටද සිතක් තිබේ. බුදුරජාණන් වහන්සේද සිතින් නොයෙක් දේ දැනගන්නාසේක. එහෙත් සිතත් සිතින් දැනගන්නා දේත් නිසා හටගන්නා ආශ්වාදයෙන් ඇලීම නම් වූ චන්දරාගය බුදුරජාණන් වහන්සේට නැත. එහෙයින් බුදුරජාණන් වහන්සේ සියලු බන්ධනයන්ගෙන් මනාකොට නිදහස් වී ගිය සිතක් ඇතිසේක. සුවිමුත්ත චිත්තෝ භගවා. එහෙයින් ප්‍රිය ආයුෂ්මතුනි ඇස රූපයට බැඳී නැති බවත් රූප ඇසට බැඳී නැති බවත් මේ දෙක නිසා හටගන්නා ආශ්වාදයෙන් ඇලීම නම් වූ චන්දරාගයක් ඇද්ද එය එහි බන්ධනය බව මේ ක්‍රමයට අප දැන සිටිය යුතුය. කොට්ටිත සුත්ත සංයුක්ත නිකාය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙසේ දන්නා විටද කෙසේ දක්නා විටද චන්දරාගය හෙවත් සංයෝජනය නම් වූ බන්ධනය නැති වී යන්නේ. පින්මත් භික්ෂුව ඇස අනිත්‍ය වශයෙන් අවබෝධ ඥානයක් තුලින් දන්නා විටය දක්නා විටය චන්දරාගය හෙවත් සංයෝජනය නම් වූ බන්ධනය නැති වී යන්නේ. ඇසට පෙනෙන රූප අනිත්‍ය වශයෙන් අවබෝධ ඥානය තුලින් දන්නා විටය දක්නා විටය චන්දරාගය හෙවත් සංයෝජනය නම් වූ බන්ධනය නැති වී යන්නේ. ඇසෙන් රූප දකින විට එය දැන ගැනීම නම් වූ චක්කු විඥානය අනිත්‍ය වශයෙන් අවබෝධ ඥානය තුලින් දන්නා විටය දක්නා විටය චන්දරාගය හෙවත් සංයෝජන නම් වූ බන්ධනය නැති වී යන්නේ. එසේ ඇසත් රූපයත් එය දැන ගැනීමත් යන තුන එකට එකතු වීම නම් වූ චක්කු සම්පස්සය අනිත්‍ය වශයෙන් අවබෝධ ඥානය තුලින් දන්නා විටය දක්නා විටය චන්ද රාගයේ හෙවත් සංයෝජන නම් වූ බන්ධනය නැති වී යන්නේ. සංයෝජන සුත්ත සංයුක්ත නිකාය. සෝතංච පජානාති සද්දේච පජානාති යංච තදුබයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති යතාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති තංච පජානාති යතාච උප්පන්නස්ස සංයෝජනස්ස පහානං හෝති තංච පජානාති යතාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති පද අර්ථ සෝතංච කනද පජානාති මනාකොට දැනගනි සද්දේච ඇසීමට මූලික කාරණය වූ ශබ්දයද පජානාති මනාකොට දැනගනි යංච යම් ආකාරයක තදුබයං පටිච්ච කනත් ශබ්දයත් යන දෙක නිසා උප්පජ්ජති හටගන්නේ වේද සංයෝජනං ආශ්වාදේන් ඇලීම නම් වූ බන්ධනයක් තංච ඒ බවද පජානාති මේ කාරණය නිසා හටගත් දෙයක් යැයි මනාකොට දැනගනි යතාච යම් ආකාරයකින් අනවබෝධයෙන් කටයුතු කිරීම නිසා අනුප්පන්නස්ස හට නොගත්තා වූ සංයෝජනස්ස ආශ්වාදයෙන් ඇලීම නම් වූ බන්ධනයක උප්පාදෝ හෝති හට ගැනීමක් වේද තංච ඒ බවද පජානාති මේ කාරණය නිසා හටගත් දෙයක් යැයි මනාකොට දැනගනි යතාච යම් ආකාරයකින් අවබෝධඥානය තුළින් යථාර්ථය දැකීම නිසා උප්පන්නස්ස හටගත්තා වූ සංයෝජනස්ස ආශ්වාදයෙන් ඇලීම නම් වූ බන්ධනය පහනං හෝති ප්‍රහීන වී යයිද තංච ඒ බවද පජානාති මනාකොට දැනගනි යතාච යම් ආකාරයකින් අවබෝධඥානයක් තුලින් පහීනස්ස ප්‍රහීන වී ගියා වූ සංයෝජනස්ස ආශ්වාදයෙන් ඇලීම නම් වූ බන්ධනය ආයතින් මතු කිසි කලෙක අනුත්පාදෝ හෝති හට නොගන්නේ වේද තංච ඒ බවද පජානාති මනාකොට දැනගනි පද ගැලපීම කනද මනාකොට දැනගනි ඇසීමට මූලික කාරණය වූ ශබ්දයේද මනාකොට දැනගනි කනත් ශබ්දයත් යන දෙක නිසා යම් ආකාරයක ආශ්වාදයෙන් ඇලීම නම් වූ බන්ධනයක් උපදින්නේ වේද ඒ බවද මේ කාරණය නිසා හටගත් දෙයක් යැයි මනාකොට දැනගනි යම් ආකාරයකින් අනවබෝධයෙන් කටයුතු කිරීම නිසා හට නොගත්තා වූ ආශ්වාදයෙන් ඇලීම නම් වූ බන්ධනයක හට ගැනීමක් වේද ඒ බවද මේ කාරණය නිසා හටගත් දෙයක් යැයි මනාකොට දැනගනි යම් ආකාරයකින් අවබෝධඥානය තුලින් යථාර්ථය දැකීම නිසා හටගත්තා වූ ආශ්වාදයෙන් ඇලීම නම් වූ බන්ධනය ප්‍රහීන වී යයිද ඒ බවද මනාකොට දැනගනි යම් ආකාරයකින් අවබෝධඥානය තුලින් ප්‍රහීන වී ගියා වූ ආශ්වාදයෙන් ඇලීම නම් වූ බන්ධනය මතු කිසි කලෙක හට නොගන්නේ වේද ඒ බවද මනාකොට දැනගනි ගානංච පජානාති ගන්ධේච පජානාති යංච තදුබයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති යතාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති තංච පජානාති යතාච උප්පන්නස්ස සංයෝජනස්ස පහානං හෝති තංච පජානාති යතාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති පද අර්ථ ගානංච නාසයද පජානාති මනාකොට දැනගනි ගන්ධේච ආග්‍රහණයට මූලික කාරණය වූ ගන්ධයද පජානාති මනාකොට දැනගනි යංච යම් ආකාරයක තදුබයං පටිච්ච නාසයත් ගන්ධයත් යන දෙක නිසා උප්පජ්ජති හටගන්නේ වේද සංයෝජනං ආශ්වාදේන් ඇලීම නම් වූ බන්ධනයන් තංච ඒ බවද මේ මේ කාරණා නිසා හටගත් දෙයක් යයි පජානාති මනාකොට දැනගනි යතාච යම් ආකාරයකින් අනවබෝධයෙන් කටයුතු කිරීම නිසා අනුප්පන්නස්ස හට නොගත්තා වූ සංයෝජනස්ස ආශ්වාදයෙන් ඇලීම නම් වූ බන්ධනයක උප්පාදෝ හෝති හට ගැනීමක් වේද තංච ඒ බවද පජානාති මනාකොට දැනගනි යතාච යම් ආකාරයකින් අවබෝධ ඥානය තුළින් යථාර්ථය දැකීම නිසා උප්පන්නස්ස හටගත්තා වූ සංයෝජනස්ස ආශ්වාදයෙන් ඇලීම නම් වූ බන්ධනය පහනං හෝති ප්‍රහීන වී යයිද තංච ඒ බවද පජානාති මනාකොට දැනගනි යතාච යම් ආකාරයකින් අවබෝධ ඥානයක් තුළින් පහීනස්ස ප්‍රහීන වී ගියා වූ සංයෝජනස්ස ආශ්වාදයෙන් ඇලීම නම් වූ බන්ධනය ආයතින් මතු කිසි කලෙක අනුප්පාදෝ හෝති හට නොගන්නේ වේද තංච ඒ බවද පජානාති මනාකොට දැනගනි පද ගැලපීම නාසේද මනාකොට දැනගනි ආග්‍රහණයට මූලික කාරණය වූ ගන්ධයද මනාකොට දැනගනි නාසයත් ගන්ධයත් දෙක නිසා යම් ආකාරයක ආශ්වාදයෙන් ඇලීම නම් වූ බන්ධනයක් හටගන්නේ වේද ඒ බවද මේ මේ කාරණා නිසා හටගත් දෙයක් යැයි මනාකොට දැනගනි යම් ආකාරයකින් අනවබෝධයෙන් කටයුතු කිරීම නිසා හට නොගත්තා වූ ආශ්වාදයෙන් ඇලීම නම් වූ බන්ධනයක හට ගැනීමක් වේද ඒ බවද මනාකොට දැනගනි යම් ආකාරයකින් අවබෝධ ඥානය තුළින් යථාර්ථය දැකීම නිසා හටගත්තා වූ ආශ්වාදයෙන් ඇලීම නම් වූ බන්ධනය ප්‍රහීන වී යයිද ඒ බවද මනාකොට දැනගනි යම් ආකාරයකින් අවබෝධ ඥානයක් තුළින් ප්‍රහීන වී ගියා වූ ආශ්වාදයෙන් ඇලීම නම් වූ බන්ධනය මතු කිසි කලෙක හට නොගන්නේ වේද ඒ බවද මනාකොට දැනගනි ජීවහංච පජානාති රසේච පජානාති යංච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති යතාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති තංච පජානාති යතාච උප්පන්නස්ස සංයෝජනස්ස පහානං හෝති තංච පජානාති යතාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති पद अर्थ जीवहांच दिवद पजानाति मनाकुट दनगनी रसेच रसमिदीमट मौलिक कारणे उ रसद पजानाति मनाकुट दनगनी यंच यम आकारेक तदुभयं पटिच्च दिवत रसत्यन देकनिसा उपपज्यति हटगन्ने वेद संयोजना आश्वादेन एलीम नम उ बंदनयक थंच ए बवद पजानाति मनाकोट दनगनी यताच यम आकारेकिन अनवबोधेन कटयुतु किरीम निसा अनुपन्नस्स हटनुगत्ता उ संयोजनस्स आश्वादेन एलीम नम उ बंदनयक उपादो होति हटगनीमक वेद तंच ए बवद पजानाति मनाकुट दनगनी यताच यम आकारेकिन अवबोध ज्ञानेतुलिन यतार्थे दकीम निसा उपन्नस्स हटगत्ता उ संयोजनस्स आश्वादेन एलीम नम उ बंदनय पहानं होति प्रहीन वीयै तंच ए बवद पजानाति मनाकुट दनगनी यताच यम आकारेकिन अवबोध ज्ञानेतुलिन पहीनस्स प्रहीन वीगिया उ संयोजनस्स आश्वादेन एलीम नम उ बंदनय आयतिन मतु किसी कालेक अनुपादो होति हटनुगन्ने वेद तंच ए बावद पजानाति मनाकुट दनगनी पद गैलपीम दिवद मनाकुट दनगनी रसविंदीमट मूलिक कारणे उ रसद मनाकुट दनगनी दिवत रसत्यन देकनिसा यम आकारेक आश्वादेन एलीम नम उ बंदनयक हटगन्ने वेद ए बावद मनाकुट दनगनी यम आकारेकिन अनवबोधेन कटयुतु किरीम निसा हटनुगत्ता उ आश्वादेन एलीम नम उ बंदनयक हटगनीमक वेद ए बावद मनाकुट दनगनी यम आकारेकिन अवबोध ज्ञानेतुलिन यतार्थे दकीम निसा हटगत्ता उ आश्वादेन एलीम नम उ बंदने प्रहीन वीयैद ए बवद मनाकुट दनगनी यम आकारेकिन अवबोध ज्ञानेतुलिन प्रहीन वीगिया उ आश्वादेन एलीम नम उ बंदनय मतु किसी कालेक हट नुगन्ने वेद ए बवद मनाकोट दनगनी खायंच पजानाति पोट्टब्बेच पजानाति यंच तदुभयं पटिच्च उपपज्यति संयोजनं तंच पजानाति यथाच अनुपन्नस्स संयोजनस्स उपादो होति तंच पजानाति यथाच उपन्नस्स संयोजनस्य पहानं होति तंच पजानाति यताच पहीनस्य संयोजनस्य आयतिं अनुपादो होति तंच पजानाति पद अर्थ कायंच कायद पजानाति मनाकुट दनगनी पोट्टब्बेच स्पर्श दनगनीमट मूलिक कारणे उ पहसद पजानाति मनाकुट दनगनी यंच यम आकारयक तदुभयं पटिच्च कयत् पहसत्यन देकनिसा उपपज्यति हटगन्ने वेद संयोजन आश्वादेन एलीम नम उ बंदनयक तंच ए बवद पजानाति मनाकुट दनगनी यताच यम आकारेकिन අනවබෝධයෙන් කටයුතු කිරීම නිසා. අනුප්පන්නස්ස හට නොගත්තා වූ. සංයෝජනස්ස ආශ්වාදයෙන් ඇලීම නම් වූ බන්ධනයක. උප්පාදෝ හෝති හට ගැනීමක් වේද. තංච ඒ බවද පජානාති මනා කොට දැනගනි. යථාච යම් ආකාරයකින් අවබෝධ ඥානිය තුළින් යථාර්ථය දැකීම නිසා. උප්පන්නස්ස හටගත්තා වූ. සංයෝජනස්ස ආශ්වාදයෙන් ඇලීම නම් වූ බන්ධනය. පහානං හෝති ප්‍රහීන වී යයිද. තංච ඒ බවද පජානාති මනා කොට දැනගනි. යථාච යම් ආකාරයකින් අවබෝධ ඥානය තුළින්. පහීනස්ස ප්‍රහීන වී ගියා වූ. සංයෝජනස්ස ආශ්වාදයෙන් ඇලීම නම් වූ බන්ධනය. ආයතින් මතු කිසි කලෙක අනුප්පාදෝ හෝති හට නොගන්නේ වේද. තංච ඒ බවද පජානාති මනා කොට දැනගනි. පද ගැලපීම කයද මනා කොට දැනගනි. ස්පර්ශය දැනගැනීමට මූලික කාරණය වූ පහසද මනා කොට දැනගනි. කයත් පහසත් යන දෙක නිසා යම් ආකාරයක ආශ්වාදයෙන් ඇලීම නම් වූ බන්ධනයක් හටගන්නේ වේද. ඒ බවද මනා කොට දැනගනි. යම් ආකාරයකින් අනවබෝධයෙන් කටයුතු කිරීම නිසා හට නොගත්තා වූ ආශ්වාදයෙන් ඇලීම නම් වූ බන්ධනයක හට ගැනීමක් වේද. ඒ බවද මනා කොට දැනගනි. යම් ආකාරයකින් අවබෝධ ඥානය තුළින් යථාර්ථය දැකීම නිසා හටගත්තා වූ ආශ්වාදයෙන් ඇලීම නම් වූ බන්ධනය ප්‍රහීන වී යයිද. ඒ බවද දැනගනි. යම් ආකාරයකින් අවබෝධ ඥානය තුළින් ප්‍රහීන වී ගියා වූ ආශ්වාදයෙන් ඇලීම නම් වූ බන්ධනය මතු කිසි කලෙක හට නොගන්නේ වේද. ඒ බවද මනා කොට දැනගනි. මනංච පජානාති ධම්මේච පජානාති යංච තදුබයං පටිච්ච උප්පංචති සංයෝජනං තංච පජානාති. යථාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති තංච පජානාති. යථාච උප්පන්නස්ස සංයෝජනස්ස පහානං හෝති තංච පජානාති. යථාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති. පද අර්ථ මනංච සිත ගැනද පජානාති මනා කොට දැනගනි. ධම්මේච සිතෙන් දැනගන්නා වූ දේ ගැනද පජානාති මනා කොට දැනගනි. යංච යම් ආකාරයක තදුබයං පටිච්ච සිතත් සිතින් දැනගන්නා දේත් යන දෙක නිසා. උප්පජ්ජති හටගන්නේ වේද. සංයෝජනං ආශ්වාදයෙන් ඇලීම නම් වූ බන්ධනයක්. තංච ඒ බවද පජානාති මනා කොට දැනගනි. යථාච යම් ආකාරයකින් අනවබෝධයෙන් කටයුතු කිරීම නිසා. අනුප්පන්නස්ස හට නොගත්තා වූ. සංයෝජනස්ස ආශ්වාදයෙන් ඇලීම නම් වූ බන්ධනයක. උප්පාදෝ හෝති හට ගැනීමක් වේද. තංච ඒ බවද පජානාති මනා කොට දැනගනි. යථාච යම් ආකාරයකින් අවබෝධ ඥානය තුළින් යථාර්ථය දැකීම නිසා. උප්පන්නස්ස හටගත්තා වූ. සංයෝජනස්ස ආශ්වාදයෙන් ඇලීම නම් වූ බන්ධනය. පහනං හෝති ප්‍රහීන වී යයිද තංච ඒ බවද පජානාති මනාකොට දැනගනි යතාච යම් ආකාරයකින් අවබෝධ ඥානය තුලින් පහීනස්ස ප්‍රහීන වී ගියා වූ සංයෝජනස්ස ආශ්වාදයෙන් ඇලීම නම් වූ බන්ධනය ආයතින් මතු කිසි කලෙක අනුපාදෝ හෝති හට නොගන්නේ වේද තංච ඒ බවද පජානාති මනාකොට දැනගනි පද ගැළපීම සිත ගැනද මනාකොට දැනගනි සිතේ වැටහීම පිණිස මූලික කාරණිය වූ සිතේත් දැනගන්නා වූ දේ ගැනද මනාකොට දැනගනි සිතත් සිතින් දැනගන්නා දේත් යන දෙක නිසා යම් ආකාරයක ආශ්වාදයෙන් ඇලීම නම් වූ බන්ධනයක් හටගන්නේ වේද ඒ බවද මනාකොට දැනගනි යම් ආකාරයකින් අනවබෝධයෙන් කටයුතු කිරීම නිසා හට නොගත්තා වූ ආශ්වාදයෙන් ඇලීම නම් වූ බන්ධනයක හට ගැනීමක් වේද ඒ බවද මනාකොට දැනගනි යම් ආකාරයකින් අවබෝධඥානය තුලින් යථාර්ථය දැකීම නිසා හටගත්තා වූ ආශ්වාදයෙන් ඇලීම නම් වූ බන්ධනය ප්‍රහීන වී යයිද ඒ බවද මනාකොට දැනගනි යම් ආකාරයකින් අවබෝධඥානය තුලින් ප්‍රහීන වී ගියා වූ ආශ්වාදයෙන් ඇලීම නම් වූ බන්ධනය මතු කිසි කලෙක හට නොගන්නේ වේද ඒ බවද මනාකොට දැනගනි ඉති අච්චත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අච්චත්ත බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පද අර්ථ ඉති මේ ආකාරයෙන් අච්චත්තං වා තමන්ගේ යයි සලකනු ලබන ධම්මේසු ආයතන නම් වූ ධර්මයන් කෙරෙහි ධම්මානුපස්සී එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති වාසය කරයි බහිද්ධා වා අනුන්ගේ යයි සලකනු ලබන ධම්මේසු ආයතන නම් වූ ධර්මයන් කෙරෙහි ධම්මානුපස්සී එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති වාසය කරයි අච්චත්ත බහිද්ධා වා තමාගේ යයි සලකනු ලබන්නා ඌද අනුන්ගේ යයි සලකනු ලබන්නා ඌද ධම්මේසු ආයතන නම් වූ ධර්මයන් කෙරෙහි ධම්මානුපස්සී එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති වාසය කරයි පද ගැළපීම මේ ආකාරයෙන් තමාගේ යයි සලකනු ලබන ආයතන නම් වූ ධර්මයන් කෙරෙහි එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි අනුන්ගේ යයි සලකනු ලබන ආයතන නම් වූ ධර්මයන් කෙරෙහි එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි තමාගේ යයි සලකනු ලබන්නා ඌද අනුන්ගේ යයි සලකනු ලබන්නා ඌද ආයතන නම් ධර්මයන් කෙරෙහි එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති පද අර්ථ සමුදය ධම්මානුපස්සීවා හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ආකාරය අවබෝධයෙන් දකිමින් ධම්මේසු ආයතන නම් වූ මේ ධර්මයන් විහරති වාසය කරයි. වය ධම්මානු පස්සීවා හේතු ප්‍රත්‍යයන්ගේ නැසී යාමෙන් එය නැසී යන ආකාරයත් අවබෝධයෙන් දකිමින් ධම්මේසු ආයතන නම් වූ ධර්මයන් විහරති වාසය කරයි. සමුදය වය ධම්මානු පස්සීවා හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ආකාරයද එම හේතු ප්‍රත්‍යයන් නැසී යෑමෙන් නැසී යන ආකාරයද අවබෝධයෙන් දකිමින් ධම්මේසු ආයතන නම් වූ මේ ධර්මයන් විහෙරති වාසය කරයි. පද ගැලපීම. ආයතන නම් වූ මේ ධර්මයන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ආකාරය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. ආයතන නම් වූ මේ ධර්මයන් එම හේතු ප්‍රත්‍යයන්ගේ නැසී යෑමෙන් නැසී යන ආකාරයත් අවබෝධයෙන් දකිමින් වාසය කරයි. ආයතන නම් වූ ධර්මයන් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ආකාරයද එම හේතු ප්‍රත්‍යයෙන් නැසී යෑමෙන් නැසී යන ආකාරයද අවබෝධයෙන් දකිමින් වාසය කරයි. අත්ති ධම්මාතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥාන මත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝ ච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවම් පිඛෝ භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. පද අර්ථ. අත්ති ධම්මාතිවා හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ආයතන නම් වූ ධර්මයන් ඇතැයි. පනස්ස සත්ධර්මය අවබෝධ කරනු කැමැති භික්‍ෂුව හට. සති ආධ්‍යාත්ම බාහිර ආයතන නම් වූ ධර්මයන් කෙරෙහි මනාව යොමු කළ සිහිය. පච්චු පට්ටිතා හෝති බලවත්ව පිහිටියේ වෙයි. යාව දේව එසේ ධම්මානුපස්සනාවේ බලවත් පිහිටි සිත තව දුරටත්. ඥාන මත්තාය අවබෝධඥානය දියුණු වීම පිණිසද. පතිස්සති මත්තාය බලවත්ව සිහිය දියුණු වීම පිණිසද පවතී. අනිස්සිතෝච හේතු ප්‍රත්‍යයන් නිසා හටගත් ඇස රූප කන ශබ්ද නාසය ගන්ධ දිව රස කය පහස සිත සිතින් දැනගද්දී මමය මාගේය මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කර නොගෙන විහෙරති වාසය කරයි. නච කිංචි ලෝකේ උපාදීයති ලෝකේ කිසිවක් කිසිම පිළිවෙලකින් අල්ලා නොගනි. ඒ වම්පිකෝ මේ ආකාරයෙන්ද භික්කවේ පින්වත් මහණෙනි භික්ඛු භික්ෂුව ධම්මේසු ආයතන නම් වූ ධර්මයන් කෙරෙහි ධම්මානුපස්සී එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති වාසය කරයි. පද ගැලපීම. සද්ධර්මය අවබෝධ කරනු කැමති භික්ෂුව හට හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ආයතන නම් වූ ධර්මයන් ඇතැයි. ආධ්‍යාත්ම බාහිර ආයතන නම් වූ ධර්මයන් කෙරෙහි මනාව යොමු කළ සිහිය බලවත්ව පිහිටියේ වෙයි. එසේ ධම්මානුපස්සනාවේ බලවත්ව පිහිටි සිත තව දුරටත් අවබෝධඥානය දියුණු වීම පිණිසද බලවත්ව සතිය දියුණු වීම පිණිසද පවතී. මෙසේ හේතු ප්‍රත්‍යයන් නිසා හටගත් ඇස රූප කන ශබ්ද නාසය ගන්ධ දිව රස කය පහස සිත සිතින් දැනගද්දී මමය මාගේය මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කරනුගෙන වාසය කරයි. ලෝකේ කිසිවක් කිසිම පිළිවෙලකින් අල්ලා නොගනි. මේ ආකාරයෙන්ද පින්වත් මහණෙනි, භික්ෂුව ආයතන නම් වූ ධර්මයන් කෙරෙහි එම ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. ආයතන පබ්බං නිට්ඨිතං, ආයතන මුල් කොට කෙරෙන භාවනා කුටස නිමා විය.